පින්වත්නි, දැන් ඔන්න මේ පින්වතුන් බොහෝ කාලයකට පස්සේ මේ අසපුවට පැමිණ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ගිය මාරුතු වලින් වගේ මේ කලබල ඉන්න පටන් ගත්තේ. එතෙක් ළඟට පැමිණ ධර්මයේ ඇසීමේ පින රැස් කරගන්න නොහැකි වුණා. ළඟට පැමිණ ධර්මයේ ඇසීමේ විපාක තියෙනවා. ගෙදර ඉඳලා ධර්මය අහනවටත් වඩා. ඒ තමයි ළඟට පැමිණ ධර්මය අහනකොට දහං ගෞරවය වැඩි. අපි ඒ සඳහා සැදී පැහැදී ඉන්නේ. නිවසේ අපි ෆෑන් එකත් ළඟට කරලා දාගෙන ඊටවස්තේ එකක් බොන ගමන් හදිසියේ කවුරු හරි කතා කරොත් ෆෝන් එකත් උස්සනවා. ඔය කලබගෑනිය ඇස්සේ තමයි බණ අහන්නේ. සමහර අය හිතෙනවා ඉතුරු ධර්ම දේශනාව ඉතුරු කොටස පස්සේ රිවයින් කරලා හරි අහන්න පුළුවන් නේ කියලා. ඊටත් වඩා මෙතින් පැමිණ මේ බිම ඉඳගෙන කකුල් රිදෙද්දි අපහසුතා එද්දි ධර්මය අහන්න ඕන කියන මුළු හිතම ඒකට යොමු කළා ධර්මය අහනවා. එතකොට දහං ගෞරවයෙන් ඇති වෙනවා. සමහර වෙලාවට ගෙදරිද්දලා මේ පහුගිය අවුරුද්දේම ටීවී එකෙන් හෝ ෆෝන් එකෙන් ධර්මය අහද්දි සමහර අයට එක දිගටම අහන්න බෑ. අතරමඟ නතර කර කර බණ අහන්න. තේ බිබී වතුර බිබී පහසුකම් විඳ විඳ. ඒ නිසා ධර්මයට කරන සත්කාරයක්, ධර්මයට කරන ගෞරවයක් විදිහට ළඟට පැමිණ ධර්මය ඇසීමේ විපාක වැඩි. හැබැයි පිටරටවල අයට ඒ අවස්ථාව නැහැ. එයාලා පුළුවන් විදිහට අහන්න ඕන. මෙහෙම හරි අන්තර්ජාලයෙන් හරි පුළුවන් විදිහකට අහන්න ඕන. නමුත් ලංකාවේ අයට ළඟට පැමිණ ධර්මය අහන්න අවස්ථාව තියෙනවා. ඊළඟට විශේෂයෙන් මතක් කළ යුතු එකක් තියෙනවා. පහුගිය කාලේ වසංගතය. ඒ වසංගතය ඇති වෙලා අපි දන්නේ ඊළඟ පෝය වෙනකොට අපිට ආපහු වැඩසටහන කරන්න පුළුවන් වෙයිද කියලා අපි දන්නේ. මිනිස්සුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක් ආවා. පහුගිය අවුරුද්දේම සංඝයා ළඟට පැමිණ සංඝගුණ කිය කියා තමන්ගේ අතින් දානි හැන්දක් බෙදන්න අවස්ථාව නැති වුණා. සිල් ගුණ දන් වඩන පිරිසකට තමන්ගේ අතින් දානය උයලා තමන්ගේ අතින් දම් බෙදන අවස්ථාව නැති වුණා. පැය ගණන් වරු ගණන් සෑය බෝධිය විහෙර ළඟ ඉඳගෙන වඳිමින් පුදමින් පින්කම් කරන එකක් නැති වුණා. එතකොට වසංගතේ එනකොට අපිට රැස් කරගන්න තිබ්බ ගොඩාක් පින් අහිමි වෙලා ගියා. ඉතින් ඔන්න බොහෝ කාලයකට පස්සේ අද ළඟට පැමිණ ධර්මය අහන්න අවස්ථාව ලැබුණා. පින්වතුනි, වසංගත කියන ඒවා මේ ලෝකේ එක එක විදිහට එනවා. මේ පින්වතුන් අහලා තියෙනවද අනුරාධපුරයේ ඉඳලා පොළොන්නරුවට එනකල් ගෙවල් තිබිලා තියෙනවා. ඒ කාලේ ගේකට ගයක් ඈඳලා එක වහලෙන් අනිත් වහලට කුකුලට පනින්න පුළුවන්. අනුරාධපුරයෙන් වහලෙකට කුකුලෙක් නැංගොත් ඒ කුකුලාට කැලේකට පනිනවා නම් පොළොන්නරුවෙමුත් එහා ගිහිල්ලා තමයි කැලේකට යන්න තියෙන්නේ. එච්චර සෙනඟක් මේ ලංකාවේ හිටියා. ඒ සෙනඟට මක්කා වුණාද කියලා අහලා තියෙනවද? ඉස්සර වසංගතයක් ඇති වුණා ලංකාවේ. ඒ වසංගතේ හැදුනට පස්සේ ඇඟ උණු වෙලා ගිනියම් වෙලා උණ හැදිලා එහෙම වෙවුලල වැටෙනවා. මොකද්ද උනේ කියලා ළඟට ගිහිල්ලා කෙනෙක් අල්ලනකොට එයාටත් හැදෙනවා. මාධ්‍යෙන් දැනුවත් කිරීමක්, අනබෙර ගහලා දැනුවත් කිරීමක්, ඒ මොකවත් නැහැ. අල්ලපු ගමේ මොකද්ද වෙන්නේ කියලා දන්නේත් නැහැ. පණිවිඩ පණක් ගෙනියන්නත් බෑ. එතකොට මොකද උනේ? වසංගතේ හැදිලා එක්කෙනෙක් වැටුනොත් එයාව අල්ලන එක්කෙනාටත් හැදින නිසා දැන් අපි කියමුකෝ එයා වසංගතේ හැදිලා දොර ළඟ වැටුණා කියලා. ගෙදර ඉන්න අනිත් අය දොර පැත්තේවත් යන්නේ නැහැ. තමන් ඉන්නේ කාමරේ නම් ඒ කාමරේ බිත්ති බිඳගෙන තමයි යන්නේ. ඔන්න වසංගත. දැන් අතන ලෙඩේ වසංගතය හැදෙලා වැටුණා කියන්නේ එයා ළඟටවත් යන්නේ නැහැ. ඉන්න තැන බිත්තිය කඩාගෙන යනවා. එක ගමකට මිනිස්සු 3-4 දෙනයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක මදිවට නියඟෙත් ආවා. නියඟේ ඇවිල්ලා මේ මුළු ලංකාවෙම ගස් මැරිලා ගියා. එළියට බහිනකොට දාපු පතනක් වගේ, ඒ කියන්නේ කරකුට්ටන් උන හේනක් වගේ ලංකාව පිණි ගියා. අතරින් පතර තනකොළ ගහක් ඉතිරි වුණා. ඔහොම තමයි උනේ. කන්ට බොණ්ඩ ආහාර හිග වුණා. පිරිසිදු වතුර පොදක් හිග වුණා. මේ පින්වතුන් දන්නවද ඒ කාලෙ වෙච්ච තවත් වැඩක්? ඒ කාලේ සංගරුවන දකින්නකොට සාදු කියලා අත් දෙක ඔළුවේ තියාගෙන සාදුගේ කිය බනහපු මිනිස්සු, සංගය දිහා බලාගෙන වැඳගෙන හිටපු මිනිස්සු ආයුධ අරගෙන, ඒ උපාසකයෝම ආයුධ අරගෙන තමන් වැඳපු සංගයාම මරලා මස් කෑවා. මේ ලංකාවේ වෙච්ච දේවල්. වසංගත. ඒවත් එක්ක බලනකොට කොරෝනා කියලා කියන එක ඒ හැටි දරුණු දෙයක් නෙවෙයි. ලංකාවේ කලින් ඇතිවෙච්ච වසංගතත් එක්ක ජනී ජනයා මැරි ගියා. ගංවල එක්කෙනා දෙන්න ඉතුරු වුණා. මිනිහා කුස්සන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ ඇති වෙලා තියෙනවා ඇඟේ ගෙඩි දාලා, ඒ ගෙඩි පුපුරලා ඇටකටුව පේන වසංගත ඇති වෙලා තියෙනවා. ඒ ලෙඩෙක් වත්තම් කරගන්න නිරෝගී කෙනෙක් නැහැ. මේ මනුස්ස වර්ගයා කාලෙන් කාලෙට අනේක වූ දුක්ඛං කටළු විඳ විඳ තමයි සංසාරේ යන්නේ. වසංගත වලටම පත් වෙලා පීඩා විඳපු වාර අනන්තයි කියනවා. ශෝක වෙච්ච වාර අනන්තයි. ඒ අතරේ වහනානතුරු සිද්ධ වෙනවා. ඊළඟට මිනිස්සු සොරකම් කරනවා, මිනිස්සු ඝාතනය කරනවා, නොයෙක් අකටයුතුකම් සිද්ධ වෙනවා. මේ වසංගත අස්සේ මේ විදිහට ව්‍යසනවලට මූණ දෙදී මේ සත්වයා සංසාරේ ගමන් කරනවා. කෙලවරක් නැහැ. මේ විදියට දුක්ඛං පච්චනු භූතං ගොඩාක් දුක්ඛින්දා සංසාරේ. තිබ්බං පච්චනු භූතං තීව්‍ර දුක්ඛෙන්දා. ව්‍යසනං පච්චනු භූතං ඥාති ව්‍යසන භෝග ව්‍යසන රෝග ව්‍යසන වලින් අප්‍රමාණ දුක්ඛින්දා. කටසි වඩ්ඩිතා උපන් සත්වයා මැරිලා මහ පොළොවට පස්සෙ එකතු කරලා ගියා. එච්චරයි උනේ. මෙන්න මෙහෙම සංසාරයක යද්දින් තමයි අපි පින්වතුනි අපි කාටත් මේ යුගයේ ගෞතම බුද්ධ ශාසනයක් හිමි වුණේ. ගෞතම බුද්ධ ශාසනය හිමි නොවෙන්න අපිට මේ මනුෂ්‍ය ජීවිතේ වටිනා දෙයක් හම්බ වෙන්නේ නැහැ. එනිසා අපේ මනුෂ්‍ය ජීවිතේට වටිනාකමක් හම්බුනේ, අපේ සිංහල ජාතියට වටිනාකමක් හම්බුනේ, අපි මෙතෙක් ජීවත් වෙලා හිටියේක සඵල වුණේ අපිට බුද්ධ ශාසනය හම්බ වෙච්ච නිසා. ඒ නිසා ගොඩාක් දුක්ඛං කටළු විඳින ගමන් මේ ශාසනය පිහිට අපිට ගන්න තියෙන්නේ. මේක අපිට තේරෙන විදිහට අද දවසේ අපේ සංසාර ගමනේ මහා බලවේගය ගැන ධර්ම දේශනාවක් කරන්නට කල්පනා කළේ. මැදින් පුන් පෝයේ දවසක තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලුදායි මහරහතන් වහන්සේ සමග 20,000ක් සංඝ පිරිස පිරිවරාගෙන කපිලවස්තුට වඩින්ට පිටත් වුණේ. ඥාතීන්ට සංග්‍රහ පිණිස. ඉතින් එවැනි පුන් පෝයේ දවසක අපේ ජීවිතයේ පිටිපස්සෙන් ඉඳලා අපිව මෙහෙවන විශාල බලවේගය පිළිබඳව අද දහම් කරුණු ටිකක් කියලා දෙන්න කල්පනා කළා. කුමක්ද මේ බලවේගය? ඒ තමයි කර්මය. කර්මය කියන එක හොඳට තේරුම් ගන්න ඕන. අපේ යහපත් කර්ම පුණ්‍ය විපාක දෙන්න ගත්තට පස්සේ එක දිගට හරියනවා. පාප කර්ම විපාක දෙන්න ගත්තට පස්සේ එක දිගට වරදිනවා. කෙලවරක් නැතුව වරදිනවා. දැන් අපි අඳුරන පුතෙක් ඉන්නවා, කොයින් හරි අභූත චෝදනාවකට ලක් වෙනවා. ඉතින් නින්දා පාස විඳ විඳ බණහණ්ඩාවත් නින්දා පාස විඳ විඳ ඉතින් කොහොම හරි බණ ටිකකුත් අහගෙන ඉන්නවා. මෙයා පහුගිය කාලේ හදිසි ලෙඩ වුණා, මාරාන්තික වුණා. ඊට පස්සේ ඔන්න පිරිත් කියලා තුනුරුවන්ට බාර කළා, යාන්තම් ඇස් ඇරියා. ඊට පස්සේ ඔන්න මෙයා වාහනේට දැම්මා. ටිකට් කපන්න හිටයි කියලා ළඟ හිටපු ලෙඩෙක්ගේ ෆෝන් එකක්ද පර්ස් එකක්ද නැති වෙලා කියලා අරේ අල්ලගත්තා. අර මැරෙන්න වැටිලා හිටපු ලෙඩා යාන්තම් ඇස් ඇරියා විතරයි ෆෝන් හොරකමකට අහුණා. එයාට ෆෝන් එකක් උස්ස ගන්න අතත් වෙවුලනවා. දෙකද කර්ම විපාක. සමහර අය ඉන්නවා ගෙවල් වල මොන හොදේ කළත් වැරදි, ආදරෙන් කතා කළත් මොකද දන්නේ අද මේ අමුතු ආදරය, ඒකත් වැරදි. කතා නොකර හිටියත් මොකද මේ බුම්මගෙන මෝසල කමද කියලා අහනවා, ඒත් වැරදි. ඉව්වත් වැරදි. ඒකෙ ලුණු මන්දි අරක මන්දි මේක මන්දි කියනවා. ඉව්වේ නැතත් වැරදි. හැරුණත් වැරදි, කතා කළත් වැරදි, කතා නොකළත් වැරදි. කරන හැම දෙයකටම වැරද්ද මහන මිනිස්සුත් ඉන්නවා. මට ළඟදීන් තවත් එක්කෙනෙක් මුණ ගැහුණා. පන්සල හාමුදුරුවෝ නම මේ හාමුදුරුවෝ පන්සලේ මොකක් හරි ගොඩනැගිල්ලක් හදලා මොකක් හරි එතන තිබ්බ දෝෂයකට අහුවෙලා එයා අඳුරන් නිකම් පිස්සු වගේ හැදිලා හැදිලා හැම තැනම දුවනවා. ගුරු හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ගුරු හාමුදුරුවෝ කියලා පොඩ්ඩක් ඉන්න කියලා ඉන්නම බැරි දැන පහවදාම ගුරු හාමුදුරන්ට නොකිය සිවුරු ඇරලා දැන් ගිහිල්ලා දැන් හිස ඇරුණාතේ යනවා. ඒ යනකොට ඒතකට ගිහිල්ලා රෑවිච්ච තැන පන්සලකට ගොඩ වෙලා පන්සලකට හරි කොයි හරි මොකද්දෝ තැනක් කිව්වා එතෙන්ට ගොඩ වුණා. ගොඩ වෙලා කියලා අනේ මට ඉන්න ඕන අතරයට ආන්න අතර කාමර දෙකක් තියෙනවා නම් ඒක හිටපන් කිව්වා. ඉතින් ඊට පස්සේ ඒකේ රෑ නිදා ගත්තා. දැන් සිවුරු වැරලා නිදාගෙන උදේ නැගිටලා වටේ පිටේ අතු ගානකොට පොලිසියනුයි ගමේ මිනිස්සු ඔක්කොම එතෙන්ද එකතු වුණා. ඇයි කියලා බලමුට මෙයා හිටපු කාමරේටම අල්ලපු කාමරේ මිනිස්සෙක් මැරිලා දැන් දවස් ගානක් කොණු වෙලා ඒකේ ඔත්තුවක් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. අර මොකද ගහෙන් වැටුණු මිනිහට ගොන එනවා වගේ දැන් මෙයා අර කට්ටිය මේක විභාග කරන අතරේ මෙයා පිටිපස්සෙන් ගිහිල්ලා වැට පැනලා දුවගෙන ආයෙ ඈතකට ගියා. ඔය වගේ එක දිග ඊට පස්සේ කියලා මාත් එක කිව්වේ ඔය මට මොන ගිහිල්ලා අනුරාධපුරේ ඉඳලා මොන ගිහිල්ලා මට ඔය විස්තරي කිව්වේ. ඊට පස්සේ හාමුදුරනේ කියනකොට මං කෝ ඇති අන්න ජයශ්‍රී මහබෝධින්වහන්සේ ඉන්නවා රුවන්වැලි සෑයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේට දුක් ගැනවිල්ල කියන්න. මොකද මේ මිනිසුන්ට දුක එනවා කියන එක කිලවරක් නෑ. ඉවරයක් නෑ. අපි මේ නිවන් දකින්න ධර්මය නිවන පිණිස ධර්මයේ දේශනා කළත් ඒ ධර්මයට සවන් දෙන්න සියල් අතාරින්න තරම් මානසික මට්ටමක මිනිසු නෑ. මිනිසු ප්‍රශ්න අල්ලගෙන ඉන්නේ අල්ලගත්ත ප්‍රශ්නයෙන් සැනසෙන්න දුකක් නැතුව සැපක් විඳින්න බොහෝ විට බණක් අහන්නේ. ජීවිතය අවබෝධ කරලා දුකේ මුල සිඳින්ට නෙවෙයි අද කාලේ. ඒ නිසා කාටත් හොඳයි කර්මය තමන්ගේ ජීවිතේට එන හැටි ඉගෙන ගත්තොත්. ඉතින් මේකට මම අද කරුණු ටිකක් කියලා දෙන්නම්. මේ කරුණු ටික තේරුම් ගන්න හරි ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ නම නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික සූත්‍රේ කර්මය ගැන විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මය ගැන දැනගන්න ඕන. කර්මය හටගන්න පසුබිම ගැන දැනගන්න ඕන. කර්මයේ තියෙන විවිධත්වයක් දැනගන්න ඕන. කර්ම විපාක තමන්ට එන හැටි දැනගන්න ඕන. කර්මයෙන් නිරුද්ධ වෙන හැටි දැනගන්න ඕන. කර්මයේ නිරුද්ධ වෙන මාර්ගයක් දැනගන්න ඕන. පින්වත් මහණෙනි, කර්මය කියලා කියන්නේ මොකද්ද? මේ පින්වතුන් අහලා තියෙන්නේ කොහොමද කර්මය ගැන? චේතනහම් භික්කවේ කම්මං වදාමි. පින්වත් මහණෙනි, මම චේතනාව කර්මය ලෙස වදාරමි. එතකොට කර්මය වෙන්නේ මොකද්ද? චේතනාව. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාව මුල් කරගෙන කර්ම කරනවා කායෙන් වචනෙන් මනසින්. කර්මයේ තමයි චේතනාව. චේතනාව මුල් කරගෙන තමයි කයින් වචනෙන් මනසින් ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට කර්ම සකස් වෙනවා. චේතනාව පහළ නොවන මොහොතක් නැහැ. එහෙනම් කර්ම සකස් නොවන මොහොතක් නැහැ. හැම වෙලාවෙම කර්ම හැදෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ කර්මය හැදෙන පසුබිම. කර්මය හැදෙන පසුබිම තමයි පස්සෝ භික්ඛවේ කම්මානං නිධාන සම්භවෝ. කර්මයට නිධාන සම්භවය හේතු පසුබිම ස්පර්ශය. ඇයි චේතනාව පහළ වෙන්නේ ස්පර්ශය නිසා. ඇසයි රූපයි විඥානය එකතු වීමෙන් ඇසේ ස්පර්ශය හට ගන්නවා. එතකොට තමයි චේතනාව ඇති වෙන්නේ. ඇහැට රූපයක් එකතු වුණේ නැත්තම් එතන චේතනාවක් හැදෙන්නේ නැහැ. චේතනාවක් හැදුන්නේ නැත්තම් කර්මයක් හැදෙන්නේ නැහැ. නමුත් හැම වෙලාවෙම ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රසය දැනෙනවා. කයට පහස දැනෙනවා. හිතට අරමුණු හිතෙනවා. ආයතන හයෙන් ස්පර්ශ වෙවි තියෙන්නේ. ඒ ස්පර්ශ වෙනකොට චේතනාවක් ඇති වෙනවා. ඒ චේතනාව තමයි කර්මය. තරහ යන සිතිවිල්ලක් නම් කයින් ක්‍රියාත්මක වෙන්න වචනයක් පිටකරන්න ඒ තරහ හිතේ හිත හිතා ඉන්න අර චේතනාවෙන් එයාව අවුස්සනවා. එනිසා ස්පර්ශයේ තියෙන තාක්කල් චේතනාව පහළ වෙනවා. ඒ කියන්නේ කර්මය තියෙනවා. ඊට පස්සේ විස්තර කරනවා හරි අගේට කතමාච භික්ඛවේ කම්මානං වේමත්තතා. කර්මයේ තියෙන විවිධත්වය මොකද්ද? කර්මයේ තියෙන විවිධත්වය තමයි ඇත්තටම දැන් අද මේ දේශනාව කරන්නට හිතුවෙත් මෙන්න මේ කොටස නිසා. ඒ තමයි කර්මයේ විවිධත්වය. මොකද්ද කර්මයේ විවිධත්වය? අත්තිභික්ඛවේ කම්මං නිරය වේදනීයං. පින්වත් මහණෙනි, කර්මයක් තියෙනවා, ඒක විඳවන්න තියෙන්නේ නිරයේ. ඒක වෙන ලෝකවල විපාක දෙන්නේ නැහැ. නිරයේ ගිහිල්ලා තමයි ඒක දෙන්නේ විපාකය. දැන් අපි චේතනාවක් පහළ කළා කරන කියන හිතන පතන දේවල් වල සමහර කර්මයක් හැදෙනවා. ඒක නිරේ තමයි ඒකේ විපාක දෙන්නේ. මේ මනුස්ස ලෝකේ නෙවෙයි. අත්තිභික්ඛවේ කම්මං තිරච්ඡාන යෝනි වේදනීය. තව කර්මයක් විපාක දෙනවා. ඒ කර්මයේ විපාක දෙන්නේ තිරිසන් ලෝකේ. වෙන ලෝකවල නෙවෙයි ඒ කර්මයේ විපාක දෙන්නේ තිරිසන් ලෝකේ. තව කර්මයක් තියෙනවා. ඒක විපාක දෙන්නේ ප්‍රේත ලෝකේ. තව කර්මයක් තියෙනවා. ඒක විපාක දෙන්නේ මනුස්ස ලෝකේ. තවත් කර්ම ජාතියක් තියෙනවා. ඒව විපාක දෙන්නේ සුගති දෙව්ලොව දිව්‍ය බ්‍රහ්ම. දැන් අපි මිනිස්සුනේ. දැන් මේකෙන් තේරුම් ගන්න, දැන් අපි මිනිස්සුනේ. එතකොට මිනිස්සු විදිහට අපි විඳින්නේ මොන කර්මද? විපාක විඳින්නේ මිනිස්සෙක් විදිහට විඳිය යුතු කර්ම විතරයි. සමහර මිනිස්සු කියනවා අම්මෝ මං නිරාදුක් විඳින්නේ කියලා. ඒක ඔවුන්ගේ මුසාවක්. අපාය දුක මනුස්ස ලෝකෙ විඳින්නේ නැහැ. තිරිසං ලෝකයේ දුක මනුස්ස ලෝකෙ විඳින්නෙත් නැහැ. පෙරේත ලෝකයේ දුක මනුස්ස ලෝකෙ විඳින්නෙත් නැහැ. මනුස්ස ලෝකෙ විඳින්නේ මිනිස්සෙක් විඳින කර්ම. මම මේක කියන්න තේරුම් කළේ මෙන්න මේක. දැන් අපි දැන් තව උදාහරණයක් ගමු. ඔන්න කෙනෙක් ටීවී එකක් දාලා රේඩියෝ එකක් අහලා සින්දුවක් අහලා සතුටක් විඳිනවා. ඔතනම ඉන්නවා බලු පැටියෙක්. ගෙදර බල්ලත් ඔතන ඉඳගෙන ඉන්නවා. එයාට අර ටීවී එකෙන් පේන එකෙන් අර මිනිස්සයා විඳින සැපේ සොම්නස විඳින්න පුළුවන්ද? බෑ. එකම රූපය හේතුව තිරිසන් සතාගේ සැපේ කියන එක වෙනම එකක්. පිංගතුනි, තිරිසන් සාමාන්‍යයෙන් බල්ලන්ට බල්ලන්ගේ ජීවිතයේ රසවත්ම කෑම තමයි කියනවා අසූචි. අපි එක එක විදිහට ඌට කෑම බීම හදලා දොන්නට කවදාවත් බල්ලට අසූචි ටිකක් තරම් රහ දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දේශනා කළා, බඩගින්නේ ඉන්න බ්‍රාහ්මණයෙකුට සූප ව්‍යංජන සහිත දානයක් උයලා එහි සුවඳ ඈතටම එනකොට අර බමුණට හිතෙනවා අද නම් හොඳට සප්පායම් උන හැකියි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බඩගින්නෙන් ඉන්න බල්ලෙකුට අසූචි ගඳ එනකොට හිතෙන්නෙත් ඒ වගේ කියලා. දැක්කද කර්මවල විපාක? ඒ නිසා පින්වතුනි, දැන් මිනිස්සෙක් විදියට අපි මේ කර්ම විපාක විඳිද්දී සංසාරේ කෙලවරක් නැතුව නිරේ විඳින්න කර්ම අපි රැස් කළා තියෙනවා. දැන් ඒව ඔක්කොම ස්ටොක් වෙලා තියෙනවා. අපි නිරේ ඉපදෙනකල් ඉපදියානේ නිරේ විපාක දෙනවා. කර්මයේ විසින් බලාගෙන ඉන්නවා. අපි සංසාරේ මේ ජීවිතේ කරපු කර්මත් සංසාරේ කරපු කර්මත් අතර තියෙනවා තිරිසන්නු වෙලා විඳවන කර්ම තියෙනවා. ඒ කර්මයේ බලාගෙන ඉන්නවා. ඔබ තිරිසනෙක් වෙනින් දෙනවා විපාකෙ. වැටුනොත් ඉවරයි. මේ ජීවිතේ කරපු ටික විතරක් නෙවෙයි, මේ සංසාරේ ආරම්භක කෙලවරක් නැහැ. පටන් ගත්ත දැනක් නැහැ. නොවිච්ච කෙනෙක් නැහැ. සංසාරේ මේ අත්වලින් කෙරිච්ච ප්‍රාණඝාත, සොරකම්, සල්ලාලකම්, ඇදබාපු බොරු, සොරා මතින් උමදු වෙච්ච ඒවා, කරපු අකටයුතුකම් කෙලවරක් නැහැ. ඒ කර්ම අතරින් සම්මා දිට්ඨිය මුල් වෙච්ච යම් පුණ්‍ය සංස්කාරයක් ඉදිරිපත් වෙලා මිනිස්සෙක් විදිහට ඉපදුනා. ඉපදුනාට අර පව්කම් වල කර්ම නැති වෙලා නෙවෙයි. අපිව නිරේට වැටෙනකල් ඒ කර්ම බලාගෙන ඉන්නවා. ඒ ටික විපාක දෙනකල් තිරිසන් ලෝකෙට අපිව වැටෙනකල් බලාගෙන ඉන්නවා අර ස්ටොක් වෙලා තියෙන කර්මය විපාක දෙන්න. විපාක නොදී කර්මය ෂය වෙන්නේ නැහැ. විපාක නොදී කර්මය ෂය වෙන්නේ නැහැ. ඒ නිසා සතර අපායේ වැටුණොත් ඉවරයි. මම ඔයාලට කියන්නම් මේ පින්වතුන්ට බුද්ධ වචනයකින් අපි සංසාරේ සතර අපාය වැටෙන්න කරපු කර්ම කොච්චර අපි තුල තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගේ වචනෙන් මම උපමාවක් කියන්නම්. ඒතුර තේරුම් ගන්න සතර අපාය වැටෙන භයානකකම. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේට දිය බින්දුවක් ගත්තා. දිය බින්දුවක් ශ්‍රී හස්තේට රැගෙන වදාලා, පින්වත් මහණෙනි, මේ ශ්‍රීහස්තේ තියෙන දිය සිඟිත් ඉතුරු වෙලා සතර මහා සාගරයේම ජලය හිඳිලා ගියොත් ඉතුරු වෙච්ච ජලය මේ අතේ තියෙන ජල සිඟිත්තද වැඩි සතර මහා සාගරයේ හිඳිච්ච ජලය ටිකද? සංඝයා කිය හිටිනවා ස්වාමීනි හිඳිච්ච ජලයට උපමාවක්වත් කියන්න බෑ කිව්වා. පින්වත් මහණනි ආන්නේ වගේ කෙනෙක් හතර අපායෙන් නිදහස් වුණොත් ඒ කෙනාගේ ඒ කෙනා නිදහස් වුණ දුක අර සතර මහා සාගරී ජලයේ වගේ ජීවිත හතකින් විඳින්න තියෙන දුක මේ ශ්‍රීහස්තේ තියෙන ජල බිඳුව වගේ. එතකොට මෙතන ඉන්න ඔබ සතර අපායෙන් නිදහස් වෙලා නැත්තම් සෝවාන් වෙලාවත් නැත්තම් ඒකේ කතාවේ අර්ථය ඔබ අප විඳින්න තියෙනවා දුකක් අර සතර මහා සාගරී ජලයට වඩා. ඒ අපි එනකල් බලාගෙන ඉන්නේ කර්ම විපාක දෙන්න. ඉදොඩ ඒසහා මාතු විපාක දෙන කර්මයක් කොහෙද තියෙන්නේ? දැන් මේක කර්මය කොහෙද තියෙන්නේ? දැන් අපි කවුරුත් දිහා බලනකොට එක එක්කිනා ගිනාපු කර්මය මොකද්ද කියලා මේ ළඟ පොට්ටනියකුත් නැහැ. ඔළුවේ තියාගෙන ඉන්නවා පේන්නෙත් නැහැ. ගෙදර ගබඩාවකත් නැහැ. ඔක්කොගෙම මැන්නොත් ඒ බර කිරුවොත් එහෙම 50 70 ඔක්කොගෙම බර තියෙන්නේ. කර්ම බල බර හොයාගන්නත් බෑ. කොහෙද මේ කර්මය තියෙන්නේ? කොහෙද මේ කර්මය තියෙන්නේ කියන ප්‍රශ්නයට නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද රජුරන්ට උත්තර දෙනවා. රජතුමනි, කර්මය තියෙන තැන පෙන්වන්න බෑ. ස්වාමීනි, උපමාවක් කරන්න පුළුවන්ද? පුළුවන් රජතුමනි. අඹ පැලයක් හැදෙනවා, අර අඹ ගහක්. ඔය අඹ ගහේ වාරේ ආවට පස්සේ මල් පිපිලා, ඒ පිපිච්ච මල් වලින් අඹ ගෙඩි හැදිලා ලොකු වෙලා ඉදෙනවා. එතන මේ ගහේ හැදිච්ච අඹ ගෙඩි ඒ ගහේ කොතනද කලින් තිබ්බේ? මේ අපිට ඉදිලා සුවඳාමාමා පේන අඹ ගෙඩි ওই ගහේනේ හැදුනේ. කලින් කොහෙද තිබ්බේ දැන් මේවා? එහෙම තිබ්බ තැනක් අපිට පෙන්වන්න බෑ. සුදුසු කාලේ ආවට පස්සේ, පරිසරයේ හැදුනට පස්සේ ඵලය හටගන්නවා. ඒ වගේ අපිට ඉදිරියේ සුදුසු කාලේ ආවොත්, සුදුසු පරිසරයේ හටගත්තොත් මොන මොන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ගෙන් එළියට බහිනකොට කටවල් වහගෙන එළියට බහින්න කර්මයක් දැන් ඉදිරිපත් වුණානේ. අපි කලින් හිතුවේවත් නැති කර්ම. සමහරවිට අපි ගමන බිමනක් යනවා බස්වල, මේ බස් එක පෙරලෙනවා. යන්න හිතාගෙන ගියේ කොහෙද? යන්න උනේ කොහෙද? ඒ නිසා පටාචාර නමුත් සිටු මැඳුරෙන් දරපරණ කොල්ලත් එක්ක පිටව ගියේ දුක් විඳින්න හිතාගෙන නෙවෙයි. පටාචාර හිතුවයි ඒක තමයි නිදහසේ විඳින සැපය. මම මේ සිටු මාලිගාවට කූඩු වෙලා, ඒ නිසා ඈත වනේ පැල්පතක මම ගොඩාක් ආදරය කරන මගේ පෙන්වතා සමග සිටින එක තමයි ජීවිතේ සැපය කියලා හිතුවා. හිතාගෙන ගියේ මොකද්ද? විඳින්න උනේ මොකද්ද? කර්මය බලාගෙන හිටියා. ගඟෙන් එතරට යනකල්. කර්මය බලාගෙන හිටියා බඩක් උස්සගෙන පාරේ යනකල්, පාරේ වදාපන් දරුවා. කර්මය බලාගෙන හිටියා බඩක් උස්සගෙන මහවනේ යනකල් මහා වරුසාව වෙලාවේ දරුවෙක් වදාපන්. කර්මය බලාගෙන හිටියා මහා වැස්සේ තෙමි තෙමි දරුවා වදනකොට තමන්ගේ ස්වාමියා මරණයට පත් වෙනකල් විපාක දෙන්න. කර්මය ලස්සනට බලාගෙන හිටියා ගංගාව උතුරා යනකල්. කර්මය ලස්සනට බලාගෙන හිටියා ඈ ගඟ මැද ඉදින් දරුවෙක් අහසට යනවායි, එක දරුවෙක් ජලයේ ගහගෙන යනවායි අම්මගේ ඇස් දෙකට පෙන්නන්ට කර්මය බලාගෙන හිටියා. අම්ම කෙනෙකුට දරා ගන්න පුළුවන් දුක්ද? ආය කර්මය බලාගෙන හිටියා, ඔබ නොමැරි හිටපන්, මේ දුක් ටික විඳින්ද ඔබ නොමැරි හිටපන්. තමන්ගේ අම්මයි තාත්තා සහෝදරයා එක දරසෑයි දැවෙනවා බලාපන්. සොඳුරු යෞවන සිටු කුමරි, උඹ ඇඟේ නූල් පොටක් නැතුව පිස්සියෙක් වගේ දුවපන්. කර්මය බනාගෙන හිටියා කල්ප ලක්ෂයක් පුරපු පිම්බලයක් බලාගෙන හිටියා, උඹ දැන් බුදු කෙනෙක් ළඟට දුවපන්. දෙකම හොඳ නරක දෙකම. ඒ රහත් භික්ෂුණියක් වුණා. අරහත්වයට පත්වන ජීවිතයේ ගෙවපු කර්ම විපාක. අපි මේ දවස් දෙකක් බණ අහලා අපේ ජීවිතයේ සියලු දුක් කන්දර නිදහස් වෙනකල් බලාගෙන ඉන්නවා. ඇයි සංසාරේ රැවටිලා ආයෙත් රැවටෙන්නේ? ඇයි මේ ජීවිතේ අවබෝධ කරගන්න ඊයේ අවුරුදු 77ක ආච්චි අම්ම කෙනෙක් කතා කරලා උන්දගේ දුක් ගැනවිල්ල කිව්වා. හාඳුරනේ මට මේ දුක ඉවස ගන්න බෑ, මං වහබනවා. මං කෝ කිරි අම්මා ලැජ්ජයි, කිරි අම්මා ලැජ්ජයි ඔය වගේ කතා කියන්න එපා. අවුරුදු 77ක් දහදුක් විඳගෙන මේ ජීවිතේ ගත කළා, මේ වලපයයි ගොඩපයයි තියාගෙන ඉතුරු ටික ගෙවා ගන්න බැරුව සියදිවියානි කර ගන්න හදනවා. නෑ ආන්දරේ මට මේ වේදනාව ඉවසන්න බෑ, මට මැරෙන්න ඕන, මම මේ නිරාහ දුකක් විඳිනවා. පිංගතුනි, නිරේ දුක මිනිසෙක් විඳින්නේ නෑ, තිරිසං ලෝකේ දුක මිනිසෙක් විඳින්නේ නෑ, ප්‍රේත ලෝකේ දුක මිනිසෙක් විඳින්නේ නෑ. මිනිසෙක් විඳින්නේ මිනිසෙක් විඳින දුක. ඔතනින් මැරිලා තිරිසනෙක් වෙච්ච ගමන් අර රැස් වෙලා තියෙන කර්ම පොදිය විපාක දෙනවා. නිරේ ගියොත් කර්ම පොදිය විපාක දෙනවා. සතරාපායේ දුක ඉදිරියේ මනුස්ස ලෝකේ උලක් උඩයි හිටියත් සැපයි. අම්බසක්කර පේත වස්තුවේ උල උඩ ඉන්න මනුස්සයාටත් අමනුෂ්‍යෙක් ඇවිල්ලා කිව්වා උඹ ජීවත් වෙයන් කියලා. සියදිවි හානි කරගත්තට කමන්නේ, මැරුණට පස්සේ මං නිරේ යන්නේ කියලා දන්නවනම්, මැරුණට පස්සේ මං තිරිසන් ලෝකේ යන්නේ කියලා දන්නවනම්, මැරුණට පස්සේ මං ප්‍රේතෙක් වෙන්නේ නැම කියලා දන්නවනම්, හතර අපාය යන්නේ කියලා දන්නවනම් මැරුණට කමක් නැහැ. සතර මහා සාගරේ ජලයට වඩා දුක් කන්දරාවක් බලාගෙන ඉන්නවා අපි හතර අපායට එනකල්. මිනිස්සු හිතන්නේ අපි ඔක්කොම දුක් මෙහි විඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මම පිරිසිදු දිවසින් දකිනවා, මම කෙනෙක්ගේ හිත දකිනවා. මෙයා මේ කරන පව්කම් වල හැටියට නම් මැරුණාට පස්සේ නිරේ තමයි යන්නේ. පස්සේ කාලේ මම පිරිසිදු දිවසින් දකිනවා අර මිනිස්සයා මැරිලා නිරේ දුක් විඳින හැටි. ඒක මේ වගේ ගිනි අඟුරු වලක් දුන් දාන් නැති තනිකර ගින්දර අඟුරු තියෙන වලකට යන්න පාරක් තියෙනවා. මෙහෙම ගිහිල්ලා ඒ පාර එහෙම යන්නේ ගිනි අඟුරු වලට, වෙන කොහෙටවත් නෙවෙයි. ඔය පාරේ මිනිස්සෙක් යද්දී නුවණැති මිනිස්සෙකුට හිතෙනවා, මේකා මේකෙ ගියොත් නම් පාර වෙනස් කරගත්තේ නැත්තම් ගිනි අඟුරු වලේ වැටිලා අනන්ත දුක් විඳින්න සිද්ධ වෙයි කියලා. පස්සේ කාලෙක යා ගිනි අඟුරු වලේ වැටිලා අනන්ත දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඕන් ඔය වගේ තමයි කිව්වා, නිරේ යන පාර. දැන් අර ගිනි අඟුරු වලට වැටෙනකල් අර පාරේ ඉදින් ගිනි අඟුරු වලට වැටීමේ දුක වේදනාව පාරේ යන කෙනාට එනවද? පාරේ යන කෙනාට එනවද? ගිනි අඟුරු වල ලං වුණත් ගිනි අඟුරු වලේ සැරේ ඒ ගින්දරෙන් පිච්චෙන සැර නෙවෙයි. ඈතට එන ගිනි අඟුරු සැරෙන්නේ මිසක්කා ගිනි අඟුරු වලේ වැටිලා විඳින දුක නෙවෙයි. ඒ වගේ නිරයට බර වුණ කෙනාට ඇඟපතේ දැවිලි ඇවිල්ලා ගිනි පෙනි පෙනි විඳවයි මනුස්ස ලෝකේ. ඒක නිරේ සැරක් මිසක්කා නිරේ දුක නෙවෙයි. ඊට එහා දවසට උල්පාරවල් 300ක් කන කෙනාගේ දුකත් බුදුරජාණන් වහන්සේ වැලි කැටයක් පමණට වදාලා නිරේ දුක මහමෙරක් වගේ කියවා. මිනිස්සු අපායට වටි වැටෙන්න බය නැත්තේ ඇයි මේ? මහා දුක් හන්දරාවක්. පිංගතුනි, නිරේ වැටෙන පාපයක් නම් කරන්න එපා. මේ ජීවිතේ කරපු පව් නෙවෙයි, කලින් ජීවිතේ කරපු ඒවා, අර කෙලවරක් නොමැති සංසාරේ කරපු පව්, ඒ ඔක්කොම එනවා නිරේ වැටුණට පස්සේ. ඒ නිරේ වැටුණට පස්සේ සිල් ගත්තේවා, බුද්ධ පූජාවල් තිබ්බේවා, පින් කරපු ඒවා, ඒ වගේ පින නිරේට එන්නේ හැංගිලා තියෙන ඒවා. ආය මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වෙන්න ඕන ඒවා ඉදිරිපත් වෙන්න. එතකල් කරපු පින් ඔක්කොම සැඟවිලා තියෙනවා. අපේ ජීවිතේ පින සැඟවිලා තියෙනවා, ආභස්සර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන කර්මත් සැඟවිලා තියෙනවා. මේ පෘථුවේ ඉරමඩලවල් 7ක් පායලා විනාශ වෙද්දී ආභස්සර ලෝකෙ යන්න තියෙන කර්ම ඉස්මතු වෙලා ආභස්සර බඹලෝ උපදිනවා. ඒ වගේ අපේ ජීවිතේ පුදුම විදිහේ කර්ම හැංගිලා තියෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළා, සමහර අය තිරිසන් ලෝකේ යන කර්ම කරනවා. බුදුරජාණන් වහන්සේ දැනගන්නවා හිතෙන් හිත, මෙයා මේක වෙනස් කරගත්තේ නැත්තම් මැරුණාට පස්සේ තිරිසන් ලෝකේ යනවා. පස්සේ කාලේ පිරිසිදු දිවසින් දකිනවා ඔහු මැරිලා තිරිසන් ලෝකේ. තෝදෙය බමුණා වගේ, තෝදෙය බ්‍රාහ්මණය බොහෝ අකුසල් කරගෙන ලෝභකමෙන් ඉඳලා මැරිලා බල්ලෙක් වුණා. පස්සේ කාලේ ගෙදරම බල්ලෙක් වෙලා ඉදින් බුදුරජාණන් වහන්සේට මුණ ගැසුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අසූචි පිරිච්ච වලක් තියෙනවා. ඒ වලට එක මාවතක් තියෙනවා. මිනිස්සෙකේ අසූචි පිරුණ වලට යන මාවතේ යද්දී නොවනති කෙනෙකුට හිතෙනවා, මෙයා පාර වෙනස් කරගත්තේ නැත්තම් අසූචි වලට වැටෙන්නේ. පස්සේ කාලේ ඇත්තටම වැටිලා ඔය වගේ තමයි තිරිසන් ලෝකේ යනවා කියන්නේ. අර උඩ පාරේ අද්දින් අසූචි වලට වැටෙන්න කලින් අසූචි ගඳ එනවා. අසූචි ගඳ ආවා කියන එක අසූචි වලේ වැටිලා විඳින දුකයි කියන එකයි දෙකක්. එනිසා තිරිසනෙක් විදිහට තිරිසන් ලෝකේ වැටිලා විඳින දුකයි, තිරිසන් ලෝකේ යන්න කලින් මිනිසෙක් මෙහි විඳින දුකයි දෙකක්. අපි කියනවා ඒක මැරුණේ තිරිසනෙක් වගේ කියලා කියනවද නැද්ද? නෑ. මිනිසෙක් තිරිසනෙක් විඳින දුක විඳ විඳ මැරෙන්නේ නෑ. ඒ තමයි තිරිසන් ලෝකේ සැර. ඌරෝ මරපු සූකර, චුන්ද සූකර ඌරෙක් විදියටම මැරුණා. ඒ තමයි ඔහු කරගත්ත කර්මයේ සැර. ඌරෙක් මැරෙන්නේ එතනිමුත් එහා දුකකින්. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා තිරිසන් ලෝකේ විඳින්න තියෙන කර්ම බලාගෙන ඉන්නවා අපි තිරිසන් ලෝකේ ඉපදෙන කල. දැන් ඔන්න මම පැවිදි වුණා. මම මනුස්ස ලෝකේ ඉපදෙනකල් ලොකු ස්වාමීන් වහන්සේ වගේ සත්පුරුෂයන් වහන්සේ නම මුණ ගැහෙනකල්, මේ ධර්මයේ ඇහෙනකල් අර පැවිදි වෙන කර්මයේ සැඟවිලා තිබ්බේ. අපි පුංචි කාලේ මහාන වෙන්න ආස කරපු අය නෙවෙයි. අපේ පුංචි කාලේ අපි ඉගෙන ගනිද්දිත් අපිට තිබ්බේ වෙන වෙන ලෝක. අපේ හිතේ තිබ්බ සිහින මාලිගා වෙන එකක්. ඒත් සත්පුරුෂ ඇසුර මුණ ගැසෙද්දී අර කර්ම ඉදිරිපත් වෙලා කිව්වා, ඔබ මහණෙනි, හැබැයි ලංකාවේ ඉපදුනේ නැත්තම් වෙන කොහේ හරි මිත්‍යා දෘෂ්ටික රටක ඉපදුනා නම්, මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනා නම් මේ කර්මය ඉස්මතු වෙන්නේ නැහැ. දෙව්ලොව ඉපදුනක් පැවිදි වෙනවා කියන කර්මය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ අදාළ තැන විපාක දෙන්නේ මේ කර්මය කියන එක බුදුරජාණන් වහන්සේම විස්තර කරපු වචනයකින් විස්තර කරනවා මිසක්කා කර්මයේ විපාක දෙන හැටි සාමාන්‍ය හිතකටව කිසි කෙනෙකුටවත් විස්තර කළ නොහැකි. මම මේ කියන්නේ මිනිස්සු ජීවිතේ විඳින දුකට කර්ම විපාකවලට විසඳුම විදිහට දකින්නවා මැරෙන එක. ඒක හරිද වැරදිද? මේ විඳින දුකට මරණයයි සැනසille කියලා හිතන සිටිවිල්ල හරිද වැරදිද? වැරදි. ඒක සම්මා දිට්ඨියක්ද මිත්‍යා දෘෂ්ටියක්ද? මිත්‍යා දෘෂ්ටිය. මෙයා මැරෙන්නේ තවත් කර්ම විපාක ටිකකට දොරක් අරගෙන, තවත් කර්ම විපාක ගොඩකට දොරක් අරගෙන මැරෙන්නේ. මේ පින්වතුන් නම් ජීවිතේ විඳින දුකට මරණය කියන්නේ විසඳුමක් කියලා කිසිදා නොසිතත්වා. මරණයත් දුකක්. දුකෙන් දුක කොහොමනම් ප්‍රහාණය කරන්නද? දුක අවබෝධ කරනවා මිසක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකිනවා සමහර අය ප්‍රේත ලෝකේ යන කර්ම රැස් කරනවා. විනිපාත ප්‍රේත ලෝකේ උපදිනම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ දකිනවා යා ප්‍රේත ලෝකේ තමයි ඉපදිලා ඉන්නේ. ඔන්න බඩගින්නෙන් පිපාසයෙන් ඉන්න කෙනෙක් ගිමනින් තැවිලා යද්දී එයා යන පාර තියෙන්නේ අතරින් පතර කොළයක් තියෙන පිරිසිදු හෙවණක් නැති ගහක් පැත්තට. මෙයා ඒ පාර යනකොට ඉතින් අර අනිත් පුරුෂයා කල්පනා කරනවා අතරින් පතර කොළ තියෙන හරියට හෙවණක් නැති ගහ යට තමයි මෙයාට ඉන්න වෙන්නේ කියලා. ඇත්තටම එයා ඒ ගහ යට තමයි ඉන්නේ. ඔය වගේ කිව්වා ප්‍රේත ලෝකේ වැටෙන එක. එයාගේ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. මනුෂ්‍ය ලෝකයේ උපදින එක බුදුරජාන් වහන්සේ දැක්කා. ගිමනින් තැවිලා පීඩාවෙන් යුක්තව පිපාසයෙන් වතුර පොදක් හොයාගෙන යන කෙනෙකුට පාරක යනවා, ඒ පාරේ කෙළවරේ තියෙන්නේ හොඳට අතු පතර ලියලා වැඩුණු ලොකු නුඟ ගහක්, සීතල නුඟ ගහක්. හෙවන තියෙන මනුස්ස ලෝකේ වගේ සාපිපාසාව සංසිඳෙන්නේ නැහැ. හෙවන තියෙන ගහක සිසිලස විඳින්න පුළුවන්. දිව්‍ය ලෝකයේ අනේක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න කෙනෙක් ඒ වාගේ ගෙමනින් තැවිලා සාපිපාසාවෙන් යද්දි මාලිගාවක් තියෙනවා. රතු පළස් සතුරපු මාලිගාවක්. ගිහිල්ල විවේකයෙන් ඉන්න පුළුවන්. දෙව්ලෝ ඒ වගේ ගහක් යටට වැඩිය මාලිගාව සැපයි. රතු පළස් සතුරලා යහන් තියෙන මාලිගාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් දකින්නවා කියන එක එක පාරක් තියෙනවා. ඒ පාර වෙනස් කරන්න නැතුව යන් ගියොත් සීතල දිය තියෙන පොකුණක්, සුදු වැලි තියෙන ඉවුරක්, වටේම සොඳුරු වනරොද, එයාගේ මූලික අවශ්‍යතා සපරෙනවා. විඩාව සංසිඳෙනවා, පැම්බොන්න පුළුවන්, සැනසිල්ලේ වනරොදේ හාන්සි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ කිව්ව නිවන කියන්නේ එක තෘප්තිමත් නැති සංසිඳෙන්නේ නැති කෙලෙස් ගොඩක් එක්ක යන මනුස්සයාට සත්වයාට තියෙන එකම තැන සිල් අමා මහ නිවනයි. එතකොට පින්වත්නි නිවන ගැනම හිතනවා මිසක් දුක් ගැනවිලි හිතද්දී, තමන්ට දුක්ඛන්දරා පැමිණෙද්දී ළමයි සලකන්නේ, ස්වාමියා සලකන්නේ, බිරිඳ සලකන්නේ, නැන්දම් මගේ අඩන්තේට්ටන්, ජේලිගේ අඩන්තේට්ටන්, දරුවන්ගේ අඩන්තේට්ටන්, රැකියා ස්ථානයේ ප්‍රශ්න, හිත ඇතුළෙන් එන බොරබුරා එන්න ජරා සිතිවිලිත් එක්ක බැටකණයක, මේ වගේ කෙලෙස් වලින් බැටකකා, කර්ම විපාක වලින් බැටකකා මේ සත්වයා එන්නේ. එහෙම එද්දී පින්වත්නි සතර අපායකට වැටුණොත් නම් මීට එහා අප්‍රමාණ දුකක් විඳින්න වෙනවා. නිරේ වැටුණොත්, තිරිසන් ලෝකේ වැටුණොත්, ප්‍රේත ලෝකේ වැටුණොත් එතනින් එහා අප්‍රමාණ දුකක් විඳින්න වෙනවා. අපි කරන කර්ම දැන් උන කර්මල විවිධත්ව තමයි හැම කර්මයක්ම මනුෂ්‍ය ජීවිතේ විපාක දෙන්නේ. හැම කර්මයක්ම දිව්‍ය ලෝකේ විපාක දෙන්නෙත් නෑ. හැම කර්මයක්ම ප්‍රේත ලෝකේ විපාක දෙන්නෙත් නෑ. හැම කර්මයක්ම තිරිසන් ලෝකේ විපාක දෙන්නෙත් නෑ. නිරේ විපාක දෙන්නෙත් නෑ. නිරේ විපාක දෙන්නේ නිරිසතෙකුගේ විපාක විඳින කර්ම ටික විතරයි. එතකොට දැන් අපි සතර අපායේ වැටෙන්නේ නැතුව මිනිස්සෙක් වෙලා ඉන්නවා කියන්නේ අපි දැන් විඳින්නේ මිනිස්සෙක් විදිහට විඳින කර්ම මිසක්කා සතර අපායේ විඳින කර්ම ඔක්කොම සැඟවිලා තියෙනවා අවස්ථාව එනකල්. ඒ නිසා මේ නැවත නැවතත් කියන්නේ සතර අපායට නම් වැටෙන්න එපා. සතර අපායේ වැටෙන කර්ම නම් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් මේ සතර අපාය වැටෙන්න එපා කියලා ඒ වැටෙන කර්ම ගැන විස්තර කළා. ඒ කියන්නේ පින්වත්නි කොච්චර සැඟවිලා තිබ්බත් කර්මය ඒක විපාක දෙන්නේ අපි එතෙන්ට ගියොත් විතරයි. අපි එතෙන්ට ගියේ නැත්තම් ප්‍රශ්නේ ඉවරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සමහරවිට අපි කරන ප්‍රාණඝාතයකින් නිරේ වැටෙන්න පුළුවන්. අපි කරන හොරකමකින් නිරේ වැටෙන්න පුළුවන්. අපි කරන සල්ලාලකමකින් නිරේ වැටෙන්න පුළුවන්. අපි කියන බොරුවකින් නිරේ වැටෙන්න පුළුවන්. බේබද්දෙක් විදිහට බොන එකෙන් නිරේ වැටෙන්න පුළුවන්. ඊළඟට කේලමකින්, අන් අය රිද්දවන වචනයකින්, ඊළඟට හිස් වචනේ, අනුන්ගේ දේවල් වලට ලෝභ කරන එකෙන්, අනිත් අය නැසේවා වෙනසේවා කියලා හිංසා සිතුවිලි පවත්වන එකෙන්, පිම්පව් විශ්වාස නොකොට තුනුරුවන්ට ගරු කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටියෙන් නිරේ ඉපදෙන්න පුළුවන්, තිරිසන් ලෝකෙ ඉපදෙන්න පුළුවන්, പ്രേත ලෝකෙ ඉපදෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පව් නොකරින්ට කියලා. එතකොට සතර අපායේ වැටෙන දොරටු ඇහෙනවා. සතර අපායේ වැටෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සතුන්ට හිංසා කිරීම, ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම, සත්පුරුෂයන් පිළීම, විහෙර විහාර හානි කිරීම විහෙර විහාරවලට, ඒ වගේ සතර අපාය වැටෙන්න පුළුවන්. ඒ පාප කරන්නපා කියලා. දිව පිනවන්න පව් කරනවා. ඒ කියන්නේ කන්ට ආහාර පාන හොයාගන්න තියෙන ආශාවට ප්‍රාණඝාතය කරනවා, හොරකම් කරනවා, සල්ලාලකම් කරනවා, ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා. ඒ කර්ම වලින් උපදිනවා අසූචි කන සත්තු අතර තිරිසන් ලෝකේ. ඒ නිසා දිව පිනවන්න පව් කරන්න එපා කියලා වදාලා. වැටුනොත් ඉවරයි. දැන් අර හතර මහා සාගරයක් තරම් පාප කර්ම වෙනම අපිට විපාක දෙන්න සූදානම් වෙලා තියෙද්දි අපි මේ ජීවිතේ අපේ ජීවිතේ හදාගත්තොත් අපායට යන්නේ නැති විදිහට, තිරිසන් ලෝකෙට යන්නේ නැති විදිහට, ප්‍රේත ලෝකෙට යන්නේ නැති විදිහට හදාගත්තොත් අපි එතෙන්ට නොයන නිසා අර කර්ම වලට විපාක දෙන්න විදිහක් නැහැ. ඔය අතරේ කෙනෙක් සෝවාන් වුණොත්, ධර්මය අවබෝධ කළොත් කිසිම කර්මයක් විපාක දෙන්නේ නැතුව එහෙම්ම පිරිනුවම් පානවා, අරහත්ත්වයටපත් වෙනවා. ඒ නිසා කර්ම කොච්චර තියනවද කියලා හොයන එක නෙමෙයි මෙතන හපංකම. අපි ජීවිතේ වෙනස් කරගන්න එක. ඒ යන පාරෙම එක දිගට ගියොත් තමයි අපි එතෙන්ට වැටෙන්නේ. පාර වෙනස් කරගත්තොත් වැටෙන්නේ නැහැ. අවුරුදු 55ක් අලු ගෝසුකම් කරපු මිනිස්සු මරමරා අලු ගෝසුකම් කරපු මනුස්ස සම්බදා ටික සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන පැහැදිලා දෙව්ලොව උපන්නා. කිසිම කුසලයක් කරගෙන තිබෙන්නේ නැති මට්ට කුණ්ඩලී බුද්ධ රශ්මි ධාරාවට පැහැදිලා දෙව්ලොව උපන්නා. තරුණ ජීවිතයේම යහපතක් කරගෙන හිටපු නැති චත්ත මානවක අවසන් මොහොතේ තෙරුවන් සරණ ගිහිල්ලා දෙව්ලොව උපන්නා. අම්බපාලි වෙසඟන අවසාන කාලයේ ධර්මය අවබෝධ කළ පිරිනුවම් පෑවා. ඒ නිසා මෙතෙක් කාලයක් වෙච්ච කර්ම නෙවෙයි අපිට තියෙන්නේ. දැන් කර්මෙන් නිදහස් වෙන්න අපේ ජීවිතේ වෙනස් කරගන්න විදිය. අවුරුදු 100 ගණන් පව කරපු කෙනා වුණත් අවසාන කාලේ බුද්ධානුස්සති මානසිකාරයෙන් සුගති උපදිනවා. අවසාන කාලේ ධර්මයට ආපු පින්බලෙන් සුගති උපදිනවා. මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි කොහොමද විශ්වාස කරන්නේ අවුරුදු 100 ගණක් පව කරපු කෙනා අවසන් මොහොතේ ඇති කරගන්න බුද්ධානුස්සති මානසිකාරයෙන් පුණ්‍ය මානසිකාරයෙන් දෙව්ලොව උපදිනවා කියන එක කොහොමද කිව්වා අපි විශ්වාස කරන්නේ? නාගසේන මහරහතන් වහන්සේ වදාළේ, ඒක හරි ගල් කැටේ කියන එක පුංචි වුණත් වතුරේ කිඳා බහිනවද නැද්ද? ගල් කැටේ කොහොමද වෙන්නේ? කිඳා බහිනවා වතුර, මේ ගල් කැටේ පුංචි වුණත් වතුරේ ඇතුට යනවා, ලොකු වුණත් වතුරේ ඇතුට යනවා. ඒ ගල් කැටේ තියෙනවා නැවක. දැන් වතුරේ මේ ඇතුට යනවාද, ගිලිනවද? අර විශාල ගල් කුට්ටි දහස් ගාණක් වුණත් නැවක තියලා එගොඩට අරන් යන්න පුළුවන්, වතුරේ ඇතුට යන්නේ නැහැ. පව් කරපු කෙනෙක් තෙරුවන් සරණ යනවා කියන්නේ නැවකට නැඟගත්තා වගේ කිව්වා. අකුසල් වෙච්ච කෙනෙක් තෙරුවන් සරණ යනවා කියන්නේ නැවකට නැඟගත්තා වගේ. එයාගේ ජීවිතේ කොච්චර පව් සිද්ධ වෙලා තිබ්බත් තුනුරුවන් නැමැති නෞකාවෙන් කරන්නේ එයා හතර පායට යවන්නේ. ඒ නිසා පින්වත්නි, වහ වහ නැගගන්න බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන නෞකාවට, ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියන නෞකාවට, ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියන නෞකාවට නැගගන්න අපි අතින් සතර අපායේ විපාක දෙන්න ඕන තරම් කර්ම කෙරිලා තිනවා සංසාරේ, මේ ජීවිතෙත් කෙරිලා තියෙනවා. තවත් කෙනෙක්ගේ හිත රිද්දන එක ඇති දුකටපත් වෙන්න අපි සංසාරේ, බොරුවක් කියන එක ඇති, ශිෂ්‍ය වචනයක් වල්පල් දොඩවන එක ඇති නිරේට යන්න, එක හොරකම ඇති නිරේට යන්න. පින්වතුනි, කර්ම විපාක දිහා බලන්ඩ තාපසේ හිටියා මණ්ඩව්‍ය කියලා. මණ්ඩව්‍ය තාපසයා මහවනේ අද්දර විවේකයෙන් ඉදිද්දි එකපාරම රාජ සේනාව, රාජ පුරුෂයෝ ඒ තාපසයාගේ ආරාමේ වටකළා. වටකළ දොරටු කැඩුවා. මෙහෙවර හොර තාපසයා කියලා. ඇයි මේ හොරෙක් රාජ මාලිගාවෙන් රත්තරන් හොරකම් කරගෙන යද්දි ඒ හොරා තාපසයාගේ පිළිකන්නේ බඩු පොදිය දාලා පැනලා අහුනේ තාපසයා. ගගහා බැට දිදි තාපසේ අරගෙන ගියා. රජතුමා වැඩ කටයුත්තක හිටියේ. රජතුමනි, බඩුත් එක්ක හොරු අහුනේ කිව්වා. බඩුත් එක්ක හොරු අහුණා නම් මොන නඩුද තියපියෝ කවුලේ කිව්වා. ඊට පස්සේ කොහොඹ උලක් ගෙනල්ලා තාපසයව තැරි ගහලා ඒක උඩ තිබ්බා. කකුල් දෙක ඇදලා උලේ යටට යන්නේ නැහැ, උල ඇනින්නේ නැහැ තාපසයාට. තව උලක් ගෙනාවා. ඉදිකටු තුඩ තියෙන යකඩ උලක් හරි ගස්සලා ඒක උඩ තිබ්බා. ඒත් බැස්සෙන්නේ නැහැ ඟ. තාපසයා දිවසින් බැලුවා තමම්ම කරපු කර්මයක්. හරක් බලන කොල්ලෙක් කියලා ගහක් යට ඉදිද්දි වහපු මැස්සෙක් මෙහෙම අතින් අල්ලගෙන, මට මතක හිටියට කිහිරි වෙන්න ඕනේ, කිහිරි ගහේ කෝටු කෑල්ලකින් මැස්සට ඇන්නා. මෙහෙම තියාගෙන ඉන්නවා. ඒක පේනවා හිතට දැන්. කිව්වා, උඹලට මාව මරන්න ඕනේ නම් කිහිරි උලක් හදාගෙන වරෙල්ලා. දිග කිහිරි උලක් හදාගෙන ඇවිල්ලා ඒකෙ තිබ්බා බහින ඇඟ. තියුණු උලක මැටි පිටක් තිබ්බා වගේ බහිනවා. ඊට පස්සේ තව දීප කියලා තාපසෙක් මේ ආරංචියට හොයාගෙන ඇවිල්ලා කිව්වා, ඔබතුමා වැරදිකාරයෙක්, ධනෙ නෑ, හොරකම් කළාද නෑ. කිව්වේ නැද්ද මම නිදහසට කරුණු කියන්න කියේ නෑ? නොකරපු වැරද්දකට දඬුවන්දුන්න රජ්ජුරෝ ගැන තරහා නැද්ද? නෑ, මගේ හිතේ තරහා නෑ. මගේ හිතේ කිසි කෙනෙක් ගැන තරහක් ඇති වුන්නේ නෑ. දැන් මේ උල උඩේ ඉන්නේ, ලේ බින්දු බින්දු වැටෙනවා කනුවෙන්. සාදු සාදු සත්පුරුෂය, කිසිවෙකුටත් තරහ නොගන්න, ජීවිතේ විඳින දුක ඉවසාගෙන ඉන්න ඔබ වහන්සේ සත්පුරුෂයෙක්ගේ ඇසුරත් මට වටිනවා කියලා අර උල තියලා තියෙන කනුවටම හේතු වෙලා දීප කියන තාපසයා හිටියා. අර උඩ ඉන්න තාපසයාගේ ඇඟෙන් වැටෙන ලේ දීප තාපසයාගේ ඇඟේ වැටිලා කළු කුල්ලි හැදුණා. එනිසා ඒ තාපසයාට නමක් හැදුණා කන්න දීප කියලා. රජ්ජුරුවන්ට පණිවිඩයක් ගියා උල උඩ ඉන්න තාපසයා ළඟ යට තව තාපසෙක් ඉන්නවා කියලා. රජ්ජුරුව ආවා. ඇවිල්ලා විස්තරය ව රජතුමනි, ඔබතුමා අහන්න නැතුව මෙයා උලේ තියලා තියෙන මේ මිනිස්සයා වැරද්දක් කළා නෑ. රජතුමා විස්තර ඔක්කොම අහලා, එහෙනම් මේක ගලවපන්කෝ මේ තාපසයා. ගලවනවා ගලවනවා ගැලවෙන්නේ නෑ උලෙන්. ආය දිවසින් බැලුවා. බලනකොට දැක්කා අර මැස්සා මෙහෙම කෝටුවේ ගහගෙන හිටියනේ, අර කිහිරි කෝටුවේ. ටිකක් වෙලා යනකොට අර මැස්සා මේ දඟලලා දඟලලා අර කිහිරි කෝටුවේ අග කෑල්ල කඩාගෙන ගිල්ලා ගියා. මැරුන්නේ සම්පූර්ණ ආයුෂ මැස්සා හිටියා. තාපසයා කිව්වා, මාව නිදාස් කරන්න ඕයි නම් උල ගලවන්නට බෑ, මගේ ඇඟේ ගානින් උල කපන්න කිව්වා. අර පිටිපස්සේ ගානින් ඇඟට බැස්සුණ උල කැපුවා. ඇඟ ඇතුලේ ඇණියක් වගේ උල් කෑල්ලක් තිබ්බ නිසා ආනි මණ්ඩව්‍ය කියනවා. යම් විදිහකටද කර්මය කළේ ඒ විදිහටම විපාක දුන්නා. ඒ උල උඩ හිටපු ඒ ඇඟේ උලක් ඇනිච්ච තාපසයා කවුද කියලා දන්නවද? බලන්ට සසර අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙම කර්ම විපාකත් විපාක දුන්නා. තරහා නොගන්න තාපසයාගේ සත්පුරුෂ ඇසුර සැපයි කියලා අර කනුවට හේතු වෙලා උල උඩ ඉන්න සත්පුරුෂයාගේ හෙවන ලබන්න හිටපු සත්පුරුෂකමට ගරු කරපු උත්තමයා අපේ මහා බෝධිසත්වයෝ. මේ දවස්වල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ওই ජාතක කතා පරිවර්තනය කළා. ඊළඟ පෝය වෙනකොට ඔබට ඒව කියවන්න ලැබෙවි. හිත පාදව ගන්නට තුනුරුවන්ද, කර්ම විපාක ගැන ඉගෙන ගන්න. පුංචි කර්මේනවා. මෙහෙම මඳුරුවේ තලපු එක එනවා. මඳුරුව තලලා මැරු නැත්නම් ඒකත් එනවා. එතනම චප්ප වුණා නම් ඒකත් එනවා. පුදුම සාගතයි. තවත් අපි මේ පව් කරන්නේ මේ ලෝක සත්වයා කරපු පව් මදිද? තවත් සල්ලාලකම් කර කර අන් අයට අපවාද උපවාද නින්දා කර කර මේ පව් රැස් කරන්නේ? අහෝ, මේ සත්වයා පව් කළා මදිද? අපෙන් වෙච්ච කර්ම මදිද? ආය ආයමත් අකුසල් නම් කරන්න එපා. මේ පව්කම් වලින් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න. කර්මය කියන්නේ මහා පුදුම දෙයක්. තව පැත්තක් කියලා දෙන්නම් පින්වතුනි. ඔන්න මිනිසෙක් වෙන්න පුණ්‍ය කර්මයක් ඉපැද්දෙනවා. ඒකෙන් කරන්නේ ඒ කර්මයෙන් කරන්නේ යා මිනිසෙක් කරවන එක විතරයි. එයාගේ ආයුෂ තීරණය කරන්නේ එයා සංසාරේ ප්‍රාණඝාතය කළා තියනවද නැද්ද කියන එකෙන් තමයි ඒ ඉපදුන මිනිස්යාගේ ආයුෂ තීරණය කරන්නේ. ඒ උපදුන මිනිස්යාගේ රෝගී නිරෝගී බව තීරණය කරන්නේ එයා සතුන්ට හිංසා කළා තියනවද හිංසා නොකරලා තියනවද කියන එකත් එක්ක. එයා සතුන්ට හිංසා කළා තියනවනම් බොහෝ යුද්ධවලට පටලැවිලා තියනවනම් යුද පිටියට බැහැලා තියනවනම් ඒ කඩුවෙන් අතපය කපලා තියනවනම් තමන් රෝගියෙක් කියන එක තීරණය කරනවා. තමන් සත්ව හිංසා කළා නැත්තම් නිරෝගී කියන එක තීරණය කරනවා. ඔන්න පිනක් ඉදිරිපත් වුණා මිනිසෙක් වෙන්න ආයුෂ රෝගී නිරෝගී බව වෙන කර්මවලින්. එයා උපදින කුලේ වංශේ එයා උපදින වංශේ තීරණය කරන්නේ මෙයා සංසාරේ අන් අයට ගරු කළා තියෙනවද නැද්ද. වැඩිහිටියන්ට සමන බ්‍රාහ්මණයන්ට සෑයට බෝධියට ගරු කළා තියෙනවා නම් නම්බුකාරක පවුලක උපදිනවා. ගරු නොකරලා තියෙනවා නම් හීන පවුලක උපදිනවා. හිටපියතෝ දාසෙක් වෙලා ඊළඟට එයාට පිරිවර නම්බු නාමයෙන් එක පිරිවර සැප සම්පත් ඇති වෙන එක පිරිවර සැප සම්පත් නැති වෙන එක ඊට අදාළ කර්මයෙන් හැදෙනවා. භවභෝග තියෙන ලැබෙනවා නම් සංසාරේ දන් දීලා තියනවාද කියන කර්ම එනවා. දුප්පත් නම් සංසාරේ දීලා නැද්ද කියන කර්ම එනවා. ලස්සනයිද කියන එක සංසාරේ වස්ත්‍ර දීලා තියනවාද මෛත්‍රියෙන් ඉඳලා තියනවාද කියන එකත් එක තමයි ලස්සන එන්නේ. සංසාරේ වස්ත්‍ර දන් දීලා නැත්තම් මෛත්‍රියෙන් ඉඳලා නැත්තම් කැත රූපයක් දෙනවා. හැබැයි ඉපදුනේ එක මිනිස්සෙක් විදියට මිනිස්සෙක් විදියට උපැද්දුවේ එක කර්මයක්. එතනින් එහාට යා උගත් කෙනෙක්ද නූගත් කෙනෙක්ද ප්‍රඥාවන්ත කෙනෙක්ද ප්‍රඥාව නැති කෙනෙක්ද. ප්‍රඥාව කියන එක ලැබෙන්නේ සුදුසු කෙනාගෙන් සුදුසු දේ අහන පිනට. නුසුදුසු අයගෙන් නුසුදුසු දේ අහන්න හොඳ නැහැ. සුදුසු දේ දැන උගත්කම් තියෙන ශ්‍රමණයන් වහන්සේලාගෙන් ප්‍රභූවරුත් එක්ක දහම් කතාව කරන්න ඕන. එතකොට තමයි ප්‍රඥාව උපදින්නේ. දැන් ඒකයි දැන් සමහර අයට මට ළඟදී මාත් එක කෙනෙක් කතා කළා මොකද එයාගේ ණයක් ගැන. මට කිව්වා හාමුදුරනේ අහවල ණය ගෙවන්නේ නැහැ පුළුවන් නම් අනේ කියලා මේ ඔය මනුස්සයට ටිකක් කියලා බය කළා පව් ගැනීම කියලා ওই ණය ටික මට ගෙවන විදිහට හරි ගැස්සලා දෙන්නකො කිව්වා. මං ගත්තට මැව්වා ඔහෙට සද්ධාවක් තියෙනවද මං වාගේ හාන්දුන නමකට ඔහොම කියන එක හොඳයිද වෙන කෙනෙකුට නම් කිව්වා කමන්නේ. සංඝයාත් එක්ක එකතු වෙච්ච දහම් කතාවක් කරන්න පුළුවන් ආන්තර නමක් එක්ක එකතු වෙච්ච වෙලාවේ අහපං කොබන් ධර්මයෙන් කාරණාවක් සසර ගැන අහපංකෝ. ණය ගත්ත උදවිය ණය දෙන්නේ නැති කර්මය මොකද්ද කියලා අහපංකෝ. අපිව දාසකමේ යොදවනවා නේද කිව්වා. ඔයෙලට ආයේ සංඝයා වහන්සේ නමක් දකින්න ලැබෙන එකක් නැහැ සංසාරේ. මං කො කියන්න කරන්න දෙයක් නැහැ බණ කියන කටින් කිව්වා මේ කියන්නේ. අනවශ්‍ය දේවල් අපිත් එක්ක කතා කිරීමේ විපාක සංඝයා වහන්සේ නමක් එක්ක කතා කළ යුතු දේවල් තියෙනවා. ඒක තෝරා බේරගත්තේ නැත්තම් එයා මනුස්ස ලෝකෙක ඉපදුනත් කල්පනාව නැති නුවණ නැති ප්‍රඥාව නැති කෙනෙක් කියලා උපදිනවා. මිනිස්සු නම් පින්වතුනේ විශ්වාස කරන්න අතිශයින් අමාරුයි. ලොකු ශ්‍රද්ධාවක් පෙන්නගෙන ළඟට ඇවිල්ලා ටික දොහයි ඒ ශ්‍රද්ධාවට වෙච්ච දෙයක් නැති වෙනවා. කර්මයේ ස්වභාවය දිහා බලන්න පින්වතුන් දන්නවද ඔය සද්ධාවක් ඇතුණාට පස්සේ ගොඩාක් කාලයක් ඒක රඳවා ගන්න බැරි හේතුව මොකද්ද කියලා? සීලයක් සමාදන් වුණාට පස්සේ සීල් ගොඩාක් කාලයක් රකින්න බැරි හේතුව මොකද්ද කියලා දන්නවද? පින්කමක් කළා ඒ සතුට ගොඩක් වෙලා හිතේ රඳවා ගන්න බැරි කර්මය මොකද්ද කියලා දන්නවද? කුසල් හිතේ රඳින්නේ නැත්තේ, කුසල් වලින් ඉක්මනට වැටෙන්නේ හිස් වචන කීමේ පාප කර්මයට. ඔය වල්පල් කතා කරන්නේ වගේ ඕපාදූප දේශපාලන කතා, ස්ත්‍රී කතා, නාඩගම් විගඩගම් කතා, ඒ වගේ විපාකයක් විදිහට කුසල් වලින් ඉක්මනට වැටෙනවා. දැක්කද කර්ම? එක එක දේට එක එක කර්ම. මා පැවිදි වෙන්න එක කර්මයක්, ගුරුවරයෙක් මුණ ගැහෙන එකට වෙනම කර්මයක්, බණ දහම් ඉගෙන ගන්න එකට වෙනම කර්මයක්, බණ කියන එකට වෙන කර්මයක්, එක තේරුම් කරවන්න එකට වෙනම කර්මයක්, එක එක කටහඬට වෙනම කර්මයක්. ඒක මිනිස්සු අහනවද නැද්ද කියන එකට වෙනම කර්මයක්. කර්ම ගොඩක එකතුවක්. නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් දේශනා කරන එකට, ඒ තමයි වී ඇට, මුං ඇට, මෑට, තල ඇට, බෝංචි ඇට, කව්පි ඇට ආදි වගේ නානා බීජයෝ අරගෙන එක කුඹුරකට ඉහිනවා. නානා බීජ වර්ගයෝ එක කුඹුරකට ඉහිනවා. පැලවෙනකොට එකම පැලේද දැන් පැලවෙන්නේ නෑ. තල ඇටවලින් තල පැල, මුං ඇටවලින් මුං පැල, ඒ වගේ මනුස්ස ජීවිතයේ නැමැති කුඹුරේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන බීජ ටික වැපුරුවාට පස්සේ ඇහෙන් කරපු කර්මයට අනුව ඇහැ හැදෙනවා, කනෙන් කරපු කර්මයට අනුව කන හැදෙනවා, නාසයෙන් කරපු කර්මයට අනුව නාසය හැදෙනවා, දිවෙන් කරපු කර්මයට අනුව දිව හැදෙනවා, කයෙන් කරපු කර්මයට අනුව කය හැදෙනවා, මනසින් කරපු කර්මයට අනුව මනසේ හැදෙනවා. ඒ නිසයි සමහර අයගේ අතපයවල විකෘතිතා හෝ සොඳුරු බව තියෙන්නේ, ඇස්වල විකෘතිතා හෝ සොඳුරු බව තියෙන්නේ. එකම මනුස්ස ලෝකෙ ඉපදිලා එක එක්කෙනාට එක එක්කෙනා වෙනස්. එක වඩේ එක කුසේ උපන් දරුවෝ පස් දෙනා පස් විදිහක්, පසක තැබේවා. එකට උපදින නෙවුන් දරුවෝ දෙන්නා දෙවිදිහක්. තේරෙනවද මම මේ කියන දේ? කර්මවල ස්වභාවය බලන්න. ඒ නිසා අපිට මේ වාගේ ඉන්ද්‍රියන් හයක් ලැබුණේ පුරාණේ චේතනාවක් පහළ කළ කරපු දේවලුත් එක්ක. චක්කුම් භික්කවේ පුරාණ මිදං කම්මං. ඇස කියන්නේ පින්වත් මහරණි පෙරණි කර්මයක්. අபிසංකතං අபிසංචේතිතං විශේෂයෙන් සකස් වූ චේතනාව මුල් වූ දෙයක්. වේදනීයන් දට්ටබ්බං. තමන් කරපු කර්ම මොනවද කියලා ඇහෙන් විඳින දේවල් වලින්ම තේරුම් ගන්න ඕන. සමහර අයගේ කනට ඇහෙන්නේම නපුරු දේවල්, හිත රිදෙන දේවල්. මම දැක්කා අපාය සංවත්තනික කියන සූත්‍රයේ තියෙනවා, කනට මිහිරි හඬක් ඇහෙන්නේ නැත්තේ සංසාරේ පරුස වචන කියපු පාපයට කියලා. අපාය සංවත්තනික සූත්‍රයේ තියෙනවා, නොකරපු වැරදි වලට අහු වෙන්නේ වැරදි කාම සේවනයේ කරපු පාප කර්මයට කියලා. තමන් කියන දේ අන් අය පිළිගන්නේ නැත්තේ බොරු කියපු කර්මයට කියනවා. ලේසිද මේ කර්ම විපාක? දැන් අපි එක එක්කෙනා හිටියට, මේ කොරෝනා කියලා කටවල් වහගෙන හිටියට, රැස්සාවට ගියත්, ගෙදරට හිටියත්, මොන හේතුව නිසා මැරුණත් අපිව මෙහෙවන කර්ම බලවේගය දැක්කද? ඊට පස්සේ කියනවා කම්මස්සකා, තමන්ගේ දේ කර්මය. ඒකට ඊළඟ උපත, ඊළඟට විඳවන දේ තමන්ගේ දේම්ම ලැබිච් ඒවා. කම්ම දායාදා තමන් කරපු කර්මයෙන් අපිට දෙන දෑවැද්ද තමයි ඊළඟ උප්පත්තිය සහ ඊළඟට විඳින්ද තියෙන දේ. දැන් දෑවැද්දක් භුක්ති විඳිනවා. හොඳට හැරුණොත් හොඳයි, නරක පැත්තට ගියොත් ඉවරයි. දැක්කද කර්ම විපාක? ඉතින් ඒ නිසා එක එක දහම් මණ්ඩපේ බණ ඇහුවට එක එකිනාට එක විදියට තේරෙන්නේ. එකම කුඹුරේ වී වපුරනවා, බජිරි වපුරනවා, බජිරිය හැදෙනවා, ඔය කුඹුරේම ගොටුකොළ හැදෙනවා, ඔය කුඹුරේම මුඟුන් වැන්න හැදෙනවා. එකම කුඹුරේ හැදෙන හැම එකක්ම එක රහයිද? නෑ. ඇයි? කුඹුර එකක් වුණාට බීජ වෙනස්. එක මනුස්ස ලෝකේ ඉපදුනාට, එක ධම් සභා මණ්ඩපේ බණ ඇසුවාට, එකම භික්ෂුවගෙන් බණ ඇහුවාට, එක එකනාට තේරෙන්නේ තම තමන්ගේ බීජ විදිහට. මාමේ කියන දේ තේරෙනවා නේද? බලන්න කර්ම විපාක. ඊට පස්සේ දැන් ඕන පින්වතුනි, අපි දැන් මේ ශරීරයේ අත්හැරලා තව ශරීරයකට යනවනේ. කර්ම කළේ මේ ශරීරයෙන්නේ, ඇයි වෙන එකට විපාක දෙන්නේ? මේ සංසාරේ තමාව කර්මයේ අයිතිකාරයා බවට පත් කරවනවා. ඔන්න කිරි ටිකක් යාළුවෙක්ගේ ගෙදර තියලා දෝපු කිරි ටික, කිරි කලයක්. ඒ යාළුව ඈත ගමකට ගිහිල්ලා පහුව දයනවා. එනකොට කිරි මිදිලා. කිරි මිදුලාට පස්සේ අරය දෙනවා, මෙන්න ඔයගේ කිරි කලේ කියලා. මෙයා කියනවා, එපා, මට අයිති නෑ, මන් දුන්නේ මුදු මේ දෝපු කිරි, අමු කිරි මන් දුන්නේ, මේ තියෙන්නේ මේ කිරි, මම දුන්නේ එක මට දියන් කියලා. එයා එහෙම කිව්වට අර කිරි මුට්ටි අයිතිකාරයා ඔහුද නැද්ද? ඔහුද නැද්ද? ඔහු. ඒ නිසා කලින් ජීවිතේ පව් කරලා මේ ජීවිතේ අපි ඉපදෙන හොඳට. දැන් කර්ම විපාකෙද්දී රුවන්ගලි සැය වැඳ වැඳ, අඟුලි මල් සැය වැඳ වැඳ අපි කියනවා මේ දුක මා කරා එන්න එපා කියලා. එහෙම කිව්වට ඕක වපුරාගත්තේ ඔයාමයි කලින්. ඔයාමයි මේක කලින් වපුරවාගත්තේ. ඉතින් ඒ නිසා පින්වතුනි තේරුම් ගන්න ඕන, අපි වෙන ජීවිතයකට ගියාට මේ ජීවිතේ රැස් කරන කර්මී විපාකවල අයිතිකාරයා බවට පත් වෙනවා. ඒවා විඳින්න සිද්ධ වෙනවා. මිනිස්සු කියනවා අපි අපාය ගිය හරි ඕන තැනක ගියදින් අපි දන්නේ නැණි, අපි මැරුණාට පස්සේ දන්නේ නැණි කියනවා. මැරුණාට පස්සේ දන්නේ නැණි කියලා එකක් නැහැ. කලින් ජීවිතේ අපි කිව්වනම් අපි මැරුණාට පස්සේ දන්නේ නැණි කියලා, දැන් අපි මේ විඳවන්නේ. ඒ නිසා සිතාමතා අකුසල් කරන්න එපා. හොඳට හදමඩලේ බුදුරජාණන් වහන්සේ නිතර මතක් වෙන විදියට බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝරත්නයේ සරණ යන්න, මේ ශාසනයේ සිහි කර කර ඉන්න, බුදුගුණ හිතන්න තරම්, ධර්මයේ හිතන්න තරම්, රහතන් වහන්සේලා ගැන හිතන්න තරම්, මෙච්චර දහං උපකාරයක් සලසන වෙන තැනක් මහමෙවුනාව තරම් තුන් ලෝකෙම නැතු ඇති. එච්චර බුදුගුණ කියනවා, එච්චර රහතන් වහන්සේලා ගැන කියනවා, එච්චර ධර්මය කියනවා. කොච්චර පහදින්න පුළුවන්ද? ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරන කර්ම, අපි කරන කර්ම මේ ජීවිතයේ විපාක දෙන ඒවත් තියෙනවා. ඒවට කියනවා දිට්ඨ ධම්ම වේදිනිය කර්ම. ඊළඟට කර්ම තියෙනවා ඊළඟ ජීවිතේ විපාක දෙන. ඒකට මොකද කියන්නේ? උපපජ්ජ වේදනීය කර්ම. ඊළඟට කර්ම තියෙනවා ජීවිතෙන් ජීවිතේට පිටිපස්සෙන් ඇවිල්ලා විපාක දෙනවා. ඒකට මොකද කියන්නේ? අපරාපරිය වේදනීය කර්ම. මේ ජීවිතේ තමන් කරපු වැරද්දකට අහු වෙලා හිර දඬුවම් විඳින්න ලැබෙනවා කියන්නේ, නින්දා අපාස විඳින්න ලැබෙනවා කියන්නේ ditthadam වේදනීය කර්ම. රහතුණ්ඩ පිදු ධනකින් සිටු තනතුරු ලැබෙන්නේ ditthadam වේදනීය කර්ම. උපපජ්ජ වේදනීය කියන්නේ ඊළඟ ජීවිතේ අනිවාර්යෙන් විපාක දෙනවා. ඒ තමයි පවක් වශයෙන් අම්මාව මැරුවොත්, තාත්තා මැරුවොත්, සංඝ බෙහෙදේ කළොත්, ඊළඟට ස්තූප නපුරුසිතින් ස්තූප කැඩුවොත්, නපුරු වෛරසිතින් බෝධින් වහන්සේලා කපල කොටලා විනාශ කළා තියෙනවා නම්, මිත්‍ර ද්‍රෝහී බව කෙලෙහි ගුණ දන්නේ නැතුව තමන්ට පිහිට වෙච්ච කෙනාට පයින් ගැසීම මිත්‍ර ද්‍රෝහී බව ඊළඟ ජීවිතේ විපාක දෙනවා. ආය අතරක් නැහැ. උපපජ්ජ වේදනීය කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියන්නේ පිටිපස්සෙන් එනවා, අමුතු විදියට විපාක දෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ අපාය යන කර්ම කෙරිලා තියෙද්දි ඊළඟ ජීවිතේ මිනිස්සෙක් කරවලා ඊට පස්සේ අපාය යවනවා. නිරේ යන්න පව් කෙරිලා තියෙද්දි තෝදෙය බ්‍රාහ්මණයා, තෝදෙය බමුණ නිරේ යන්න අප්‍රමාණ පව් කරලා තියෙද්දි තිරිසනෙක් වුණා. තිරිසන් ජීවිත ඉවරෙච්ච ගමන් නිරේ. ඒ වගේ පන්න පන්න විපාක දෙනවා. කවුද දන්නේ සංසාරේ නිරේට යන්න කර්මයක් තියෙද්දි ඒක පන්නල විපාක දෙන්න මිනිසෙක් කෙරුවද කියලා? දැන් තිසරණී ස්ථිර වුණේ නැත්තම් ආවට ගියාවට බණපදයක් දෙකක් අහලා, ආවට ගියාට පිනක් දාමක් කරලා ඔහේ සෑල්ලුවෙන් වාසය කළොත් එහෙම අර කර්මයේ න්‍යායට අපි යටත් වෙනවා. කර්මයේ වෙනස් කරන්න තියෙන බලවේගී ධර්මයයි. ධර්මයේ තියෙන තැන තීරණය කරන්නේ ධර්මය. ධර්මයේ නැති කෙනාගේ ජීවිතේ තීරණය කරන්නේ මොකද්ද? කර්මය. ඔන්න පින්වත්නි, එක රාජ කුමාරයෙක් ඇතා පිට යද්දී මුළු සිරුර කසාවතින් වසාගෙන පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාරේ වඩිනවා. අර රාජකුමාරයා ඇතා පිට තමන්ගේ යසස කීර්තිය පැතිරෙමින් ගුණ ගායන අහමින් මාන්නෙන් යද්දී බිමට යොමු කරපු නෙත් ඇති පසේ බුදුරජාණන් වහන්සේ ඔහු ගැන සංඥාවක් නැතුව සිහියෙන් වඩිද්දී ඒක හිතට මදි වුණා රාජකුමාරයාට. ඒයි මොකද ඇඟ පොරවගෙන ඉගෙන කුෂ්ටේද්ද කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේට අගෞරව වචනයක් පිට කළා. ඉගෙන කුෂ්ටේක්ද කියලා. පසේ බුදුරජාණන් වහන්සේට කරපු අගෞරවය කියන එකම එක කර්මෙන් ඊළඟ ජීවිතේ මහා ගිනිජාලා තියෙන නිරේ ඉපදුනා. එක කර්මයකින්, එක වචනයකින් උපනූපන් ජීවිතේ මනුස්ස ලෝකේ හිඟාකනේ මිනිස්සේ කුෂ්ටයක් හැදෙනව ඇඟේ. හිඟන කුෂ්ටය තමන් ගෞරව කළ යුතු තැනට අගෞරව වචනයක් තමන් කිව්වාද, ඒ වචනේම ගොදුර බවට තමන් පත් වුණාද නැද්ද? උපනූපන් ජීවිතේ තමන්ම හිඟන කුස්තෙක් වුණා. කවදාවත් සත්පුරුෂයන්ට ගරු කළ යුතු උත්තමයන්ට වචනයක් කියන්න එපා නපුරු සිතෙන්. ඒ වචනේ ගොදුරක් වෙනවා. රහත් දෙරණියකට වෙසඳන කිව්වා. අවුරුදු 20000ක් බඹසර රැකපු භික්ෂුණියක් රහත් දෙරණියකට වෙසඟට කිව්වා. මේ මළුවක් අතුගාලා පොඩ්ඩක් කිලිටි වුණා කියලා ආපු ශනික තරහට නිරේ ගියා. අවුරුදු 20000ක බඹසරට වෙච්ච දෙයක් නැතුව ගියා. අගෞරව වචනේ පාපේට. උපනෝපන් ජීවිතේ වෙසඟනක් දුව කියන නම ඇහෙන්නේ නැහැ. පතිනී කියන නම ඇහෙන්නේ නැහැ. බිරිඳ කියන නම ඇහෙන්නේ නැහැ. අම්මා කියන නම ඇහෙන්නේ නැහැ. මොකද ඇහෙන්නේ? ගණිකාව. කල්ප ලක්ෂයක් පිරුම් පුරු පිරු පාරමිතා ගුණ ඇති. කල්ප බොහෝ ගානක් පිරුම් පුරලා ගුණ ඇතිව තිබිද්දී අවසාන ජීවිතේ තිපදිලා අම්බපාලි ගණිකාව රහත් වෙච්ච දවසේ තමයි අම්බපාලි රහත් තෙරණිය නම වෙනස් වුනේ. පින්තුනි, කර්මය කියන එක හරි භයානකයි. බුදුන් වඳින අම්මට දුව කිව්වා උඹ රොඩි කියලා. කෙල්ල ඉපදුනා. පින්බලයට ලස්සන වුණත් ඈ අශෝකමාලා වසල කුලේ ඉපදුනා. අම්මට කියපු වචනෙට මේ යුගේ, මේ අවසාන යුගේ මෛත්‍රී බුද්ධ ශාසනයක නමුත් නිවන් දකින අයගේ පුණ්‍ය බීජ හැදෙනවා වගේම බොහෝ දෙනාට හතර අපායයන්ට කර්මත් හැදෙන කාලයක්. පින්වත්නි, නුඹලාගේ වාසනාවකට ඇහෙනවා මෙහෙම සසරක් යනවනේ කියලා ඇහෙනවා. බේරෙන්ට පොටක් කියනවා. ඒක නුඹලාගේ පින. ඇහැක් නම් ගැලවින්ට බලන්ඩ හිතට ගණ්ඩ මං පව් කරන්නේ කියලා. අසිරිමත් සම්බුදු සරණේ සැනසෙනවා කියලා. සත්පුරුෂයෝ දකින්ට යනවා කියලා. සත්පුරුෂයන් ඉදිරියේ කැපවෙලා බණහනවා කියලා හිතන්න. මේ සොඳුරු දහන් ඇසුර ලබන්න. කර්මය කියන එක භයානක දෙයක්. එක මිනිසෙක් වී විකුණ විකුණ ජීවත් වුණේ. වී ගණන් ගිය කාලෙක බොල් වී වල මැටි තවරලා වේලලා අලුත් වී වලට කවලම් කළා, බර වැඩි කළා, වික්කා. ඒ මිනිස්සයා ඕක හැර ওই මිනිස්සයා කරපු වෙන ලොකු දෙයක් නැහැ. පාඩුවේ බිස්නස් කරගෙන හිටියේ. ඒ ගෙදර අම්මා තමන්ගේ යාළුවෙක් ආපු වෙලාවක අම්මා සැරට කතා කළා කියලා පුතාට තරහ ගිල්ල ළඟ තිබ්බ පොල්ලකින් ගැහුවා අම්මට. අම්මා කෑ ගහගෙන එළියට පැන්නා. අතප්පයක් කැඩුනේ මොකවත් නැහැ, ඇඟට වැදුනා විතරයි. ඊට පස්සේ ඒ ගෙදර හිටියා ඒ වෙළඳ මිනිස්යාගේ නංගි ගෙනල්ලා තිබ්බ මාස් ටිකක් ගෙදර කවුරුවත් නැති වෙලාවක හොරෙන් කෑවා. කට්ටිය ඔක්කොම ඇහුවා මේ මස් ටිකක් ගෙදර තිබ්බ නෑනේ. අර ගෑනු කෙනෙක්ව මම නම් කෑවේ නෑ. ඒ මස් කෑවා නම් මම මෙයා කිව්වා මම මගේම මස් කන කෙනෙක් වෙන්න ඕන කියලා. බොරුවට දිවුරුවා. මේ ගෙදර බිස්නස් කරන පවුලක් නිසා මිනිස්සු දුප්පත්තු ඉල්ලගෙන එනවා. මහ ගෑණි කියනවා නෑ ඵලයල්ලා මොකවත් නෑ මෙහි. අර මිනිස්සු දැවටෙනවා. යකෝ මෙහි මොනවත් නෑ ඵලයක්. උඹලට මම මේ තියෙද්දි ඉන්නන් නෑ කියන්නේ සංසාරේ මට කෑම බීම අසුචි වෙන්න ඕන බලව ඵලයව කෙවවා. තියෙද්දි නෑ කියලා බොරුවට දිවුරුවා. පෙනේද කරගත්ත කර්මය මොන්දල ඔක්කොම මලා. කර්මයේ දෙස බලන්ද අපරාපරිය නිරේට යන්න කලින් ආව කර්මයක්. ගිනිගත් වී ගොඩක මැද ඉපදිලා පෙරේතෙක් වෙලා පිච්චෙන සැරට ගිනිගත් වී ඔළුවට දාගන්නවා. බොල් වී ඇත්ත වී වලට කවලම් කළා බොරුවට විකුණපු කර්මයට. තව පෙරේතෙක් එතනම ඉන්නවා ඔළුවේ කැක්කුම වැඩිකමට ළඟ තියෙන විශාල ගිනිගත් යකඩ පොල්ලක් අරන් ඔළුවට ගහ ගන්න ඔළුව කුඩු වෙනවා. අර ඔළුව කැක්කුම වැඩි වුණාම පස්සේ බිත්තිය ගහගන්නේ සමහර අය. අම්මට පොල්ලෙන් ගහපු කර්මෙට දැන් ළඟදී මෙහි ආව මහාන වෙන්න ළමේ හරි හොඳ කෙනෙක්. ඇස් දෙක පියාගන්න බෑ, භාවනාවක් කරගන්න බෑ, සක්මනක් කරගන්න බෑ, දානෙ ටිකක් බෙදන්න බෑ. එක දිගට මතක් වෙනවා තාත්තගේ දතක් ගැලවෙන්න ගහලා ඉස්සර බීලා. දැන් සංඝයා ළඟට ආපු ගමන් ඒකම මතක් වෙනවා. ඉන්නම බෑ. කොච්චර ධර්මයේ කිව්වත් කොච්චර බණ කිව්වත් හිතට යන්නේ නෑ. ගෙදර ගියා. ඔහු සත්පුරුෂ ඇසුරෙන් අයින් කළේ මේ ජීවිතයේදීම පියාට පහර දුන්නා කියන කර්මය. දැන දැන පව් කරන්න නම් එපා. ඊට පස්සේ තව පෙරේතියක් අතනම ඉන්නවා, තමන්ගේම මස් කඩ කඩන් කනවා. ඇයි ඒ? අර බොරුවට කිව්වනේ මගේම මස් කන්ට කියලා. අනිත් පෙරේතීත් එතනම ඉන්න එකම පවුලේ අය එකම දැන ඉපදිලා ප්‍රණීත ආහාර පාන අල්ලනකොට අසූචි වෙනවා. අසූචි කනවා බොරුවට දිවුරපු නිසා. සමහර ප්‍රේතයෝ ගෲප් එක ඉන්නේ පවුලේ අය ඔක්කොම එකට ඉන්නේ පවුලේ අය ඔක්කොම. කොහොමද කර්මයේ ස්වභාවය? දැන දැන නම් පව් කරන්න පා. විසඳුමක් තියෙන ඉච්චට දැන දැන පව් කරන්න එපා. නැවට නැගගන්න උතුම් තිසරණේ නෞකාවට. හොඳට බුදුගුණ අහන්න. අච්චරිය මනුස්සෝ කියන පොත්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන ලස්සනට බුදුගුණ මතු කර කර තියෙන පොත්වහන්සේ. සිය වතාවක්වත් කියවන්න. දහම දරාගන්න. බුදුගුණ අහන්න. සෑය වෙහෙර විහාර ගෞරවෙන් වඳින්න. අගෞරව කරන්න එපා. කට තියෙන පළියට කියවන්න යන්න එපා. ඔන්න බේරෙන්ට ක්‍රම තුනුරුවන් සරණට පැමිණීම සහ දැන දැන පව නොකිරීම. අද පටන් මෙතෙක් කරපු අකුසල් මතක් හිතට මතක් වෙද්දී අමතක කරන්න. ඒව සිහි කරන්නවත් එපා. දැන් තිසරණේ නෞකාවට නැගගෙන ඉන්න බව හිතන්න. පව් බරක් තිබ්බත් නැගලා ඉන්නේ නැවකට. ගිලෙන්නේ නැතුව ඉතර වෙන්න පුළුවන්. ඒ නිසා හොය හොයා අපිට පහර දෙන, නොපෙනෙන් ඉඳගෙන පහර දෙන, අපිවත් දන්නේ නැතුව සැඟවී තිබෙන ඒ කර්මයේ නැමැති බලවේගය ඉක්මවා අමා මහ නිවන කරා යෑම පිණිස කාටත් වාචනා උදා වේවා.